භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දිවිසින්දුතු බියකර සසර දහන් වැඩසටහනේ අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයා වැටෙන ලෝක සංනිවාස පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ. ඇත්තටම ශ්‍රද්ධාවකින් අපි මේ ධර්මයේ ශ්‍රවණය කළොත් ඇත්තටම සසරේ ඉපදෙන්න බය වෙන්න ඕන. මේ වගේ ගැළවෙන්නේ කොහොමද කියන සිතුවිල්ල ඕන. විශේෂයෙන් සතුටට කරුණක් සිහි කරන්න. දැන් අද දවසේ ධර්ම දානේ පවත්වන්නේ ප්‍රංශේ පදිංචි පින්වත් වයලට් විතානගේ මෑණියන්, අනුරගමගේ පියාණන් විනීතා ජයසූරිය මෑණියන් ඇතුළු දූ දරුවන් විසින්. දැන් මේ බලන්න ප්‍රංශේ ඉඳලා මේ පින්වතුන් මේ වටේටම මේ මුළු ඉතාලිය ප්‍රංශයේ යවට මිනී ගැන තොරතුරු ඇහෙද්දි, මිනිසු මැරෙද්දි, මරණේ විලාප ඇහෙද්දි ඒ මැද මේ පින්වතුන් පින් කරනවා. පහුගිය වැඩසටහන් වලිමුත් ඉතාලියේ, එංගලන්තේ, ඇමරිකාව, ඊළඟට ප්‍රංශයේ, ඔය වගේ නොයෙක් රටවල් වලින් මේ අපේ වැඩසටහන සඳහා දායකත්වයේ දරලා තිබුණා. එතකොට හරි පුදුමයි. ඉතින් මේ පින්වතුන් මේ කරදරස්සේ, මේ කරදරස්සේ නොසිතූ ව්‍යසන මැද්දේ මේ පින්වතුන් මෙහෙම පින්දහම් කරගෙන තමන්ගේ මේ සසර ගමන කෙටි කරගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ප්‍රංශයේ පදිංචි පින්වත් වයලට් විතානගේ මෑණියන්, අනුරගමගේ පියාණන්, විනීතා ජයසූරිය මෑණියන් ඇතුළු දූ දරුවන්ට සෙත්පතමින් අපි අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් පින්වත්නි, අපි කලින් වැඩසටහනේ කතා කළා භූත කාදක ප්‍රේතවත්ව මේ ප්‍රේතයෝ අසූචි කකා ඉන්න හැටි. ඊළඟට මේ එක එක ආරාමවල දායකයෝ උන්වහන්සේලා එකතු වෙලා සිල් ගුණවත් තෙරුන් වහන්සේලාට ගරහලා අපහාස කරලා යන ප්‍රේත ලෝක ගැන කතා කළා. එතකොට පින්වත්නි, ඒව බුද්ධ දේශනාවේ තියෙන ඒවා. එතකොට මම කිව්වා ආවාස මච්චරිය තිබ්බට පස්සේ මේ කුල මච්චරිය කියන්නේ තමන්ගේ දායක පවුල් තමන් මතම රැඳිලා තිනවට කැමති වෙන වෙහෙරකට, වෙන පන්සලකට, වෙන ආරාමයකට, ඊළඟට ඒ ගෙවල්වලට වෙන හාමුදුරුවරු වෙනවට එහෙම කැමති නෑ. ඒකට කියනවා කුල මච්චරිය කියලා. ඒ වාගේ මසුරුකමෙන් අකුසල් කරගත්තොත් සිවුරුදාගත්ත කෙනෙක් එයා ගිහිල්ලා උපදිනවා ඒ දායක මහත්තයාගේ ගෙදර දොරටුව පේන තැනක පෙරේත විමානයක. ඊට පස්සේ අර ගෙදෙට එන මිනිස්සු දෙගුණ තෙගුණ වෙලා පේනවා. ඒ ගෙවල් වලින් මිනිස්සු මොනවහරි අරන් ගියොත් එහෙම, දැන් අපි කියමු පොරවක් ඉල්ලන ගියොත් ඒ ගෙදර තියෙන පොරෝ 100ක් අරන් යනවා වගේ පෙරේතයරු පේනවා. උණු ලේ වමනේ කරනවා කියන අපේ දායකයාගේ දේවල් අරන් යනවා කියලා. මේ අටුවාවල ප්‍රේත ලෝකේ විස්තර තියෙන්නේ. ආවාස මච්චරිය කියන්නේ ඉන්න වෙහෙර, ඉන්න ආරාම, ඉන්න ගල් ගුහාව කොහේ හරි ඒකට ලෝභයි. තමන්ගේ කියාගෙන බදාගෙන ඉන්නවා. එහෙම වුණාට පස්සේ ඒ අය සිවුරු දාගත්තත් මැරිලා ඉපදෙන ප්‍රේත ලෝකේ ඉපදෙනවා කියලා කියන්නේ ඒ ආරාමයේ අතුගාලා කොළ දාන තැන කියනවා ප්‍රේත විමානේ හටගන්නේ. ඊට පස්සේ ආර බෝධිය, චෛත්‍ය, මලුව අතුගාලා කොළ ටික දානවනේ. දානකොට ඒ අර ප්‍රේතයාගේ ඔළුව උඩට දාන්නේ. ඊට පස්සේ ඒ පිරිසයා මොකද කරනවා කියන්නේ මේ ඒ කොළ ටික ඔක්කොම ටික ගන්නවා කියන මෙහෙම එකතු කරලා ඔළුව උඩ දාගෙන මෙහෙම කොළ ඉහෙහා කුණු උඩට දදා ආරාමේ වටේ යනවා කියනවා. අටුවාවල විස්තර තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්නේ ස්ථානවලට බැඳිලා තෘෂ්ණාවෙන් ඉඳීමේ කර්ම සමන්දම විඳින්න උනොත් කාටද කියන්නේ මේවා? අනිසක ලැජ්ජාව. දැන් එක තෙරුන් වහන්සේ නමක් සිවුරක් දාගත්ත මේ එක තැනක ඉඳලා එයා ඒ උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා මේ පෙරේතෙක් වෙලා ඉපදිලා ඒ ගමේ ගෑනුවයිට වැහෙනවා. වැහිලා ඉතින් සිරියාවතී මැණිකේ කියලා කතා කරනවා. ලැජ්ජායි බෑ. ලැජ්ජායි. ඒ අර පන්සලට එන බැල් මිහිලපු උපාස කම්මලාගේ නැගට එනවා. මේ ජීවිතේ ලබා ගන්න බැරි ඇසුර පෙරේත ලෝකෙන් එනවා. භයාංකාර සංසාරයක් ලැජ්ජාවයි බෑ. කටා කැරලා කියන්නේ කොහමද? මම මේවා කියන්නේ පෙරේත නැත්නම් ඔක්කොම හිතයි මේ ගියයිට විතරයි මේ ප්‍රශ්න ටික කියලා. සිවුර දාගත්තත් ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ද සංසාරයේ බිය කර බවයි වදාළේ. සියලු සත්වයන්ද සංසාරයේ බිය කරවි. අතිශයින් භයානකයි තියෙනවා මේ සංසාරේ. වැරදිලා වැටුනොත් ආයේ මොනවත් නැහැ මේ වගේ විසඳුම්. අපරාධ මේ බුද්ධ ශාසනේ තිසරණයේ ගැන ඊළඟට මෙච්චර මේ දහංගෝසාවක් ඇහෙන්නේ මේ යුගයේ විතරයි. සිංහතුනි මේක විශ්වාස කරන්න. ආයේ නම් මේ වගේ යුගයක් මේ ගෞතම බුද්ධ ශාසනේ ඉන්නේ නැහැ. මෙච්චර ධර්මයේ කතා කරන. මෙච්චර ධර්මයේ ඇසිරෙන්න බුද්ධ කාලයට සාපේක්ෂව මේවා ගොඩාක් පුංචි දේවල්. නමුත් අනාගතයට සාපේක්ෂව මේක ලොකු දෙයක්. එනිසා මේ අවස්ථාවේ පින්දහම් කුසල දහම් රැස් කරගත්තේ නැත්තම් මේ අවස්ථාවත් මං හැරුණොත් ආයෙත් නම් ගෞතම බුද්ධ ශාසනයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ බලන්න ඔයාලට කොච්චර ධර්මය ඇහෙනවද කියලා. දැන් අපි මාස ගණන් අවුරුදු ගණන් පොත් කියවලා ඉගෙන ගන්න ධර්මී ඔයාලට මේ පැයෙන් හමාරින් ලැබෙනවනේ. සවිස්තරව ලැබෙනවනේ. ඉතින් ඒ නිසා මේ දහම් වැඩසටහනක්වත් පෙළට පිළිවෙලකට අහගන්න බැරි නම් ඒක අවහසනාවක්. ඉතින් ඒ නිසා පින්වත්නි තේරුම් ගන්න. ඉතින් අද තියෙන මේ හතරවෙනි වර්ගයේ පේතවත්වි නවවෙනි පේත කතාව ඒකත් භූත පේත වස්තුවක්. ඒ කියන්නේ ඒ අසූචි වලේ ඉන්න පෙරේතී. මේ ස්ත්‍රියත් ආරාමයක් හදලා. ආරාමයක් හදලා පූජා කරලා ඊට පස්සේ ඒ ආරාමයට ආපු උන්නාන්සේ පවිතුයි. කටහැකරයි. අනිත් ඇයට හැම වෙලාවෙම අකරේ ඇදයක් කියනවා. ඊට පස්සේ මෙයාත් අර ගෙදර ඒ ආරාම පූජා කරපු අයත් එතන ඉන්නවා. ඒ නිසා ගොඩාක් දුරට අර ආරාම පූජා කළාට පස්සේ සමහරවිට සමහර ඉඩම් පූජා කරන්නේ තමන්ගේ ඉඩම් නේද? ඒකට ළඟ තමයි තමන්ගේ ගෙවල් තියන්නේ. ඒතකොට පින්වතුනි තමන්ගේ ගෙදරත් ආරාමේ ළඟම තියෙද්දී හරියට පරිසම් වෙන්න ඕන. හරියට පරිසම් වෙන්න ඕන. අතෑරපුදී අතෑරලාම දාන්න ඕන. නැත්තම් අපි පූජා කළත් අද කාලේ අර හිත ගොඩක් බලවත් නැහෙනේ. ඒ නිසා මොකක් හරි සමහර ප්‍රශ්නවලදී ඇඟිලි ගහන්න ගිහිල්ලා අපි අතින් පව් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ උනේ මේ උපාසිකාව ආරාමේ පූජා කළා අර උන්වහන්සේ පවිතුයි උදේ හවස උන්වහන්සේ මුණ ගැහෙනවනේ අර ගෙදර ළඟමනේ ආරාමේ. ඊට පස්සේ කුටුකුටු ගානවා. කුටුකුටු ගාන්නේ මොකද්ද? ගාමේ අයගේ වැරදි, අල්ලපු පන්සල්වල මේ හාමුදුරුවන්ගේ වැරදි. ඊට පස්සේ ආමඳුරොත් එක එක ආමඳුරොන්ගේ තියෙන වාතාවිච්චි කියනවා. අර උපාසිකාවට ආමඳුරුන් පෙන්වන්න බැරුව ගියා. පස්සේ උපාසිකාවත් අර ඉන්න ආරාමයේ ආමඳුර ඔක්කොටම බලනවා ඔයෙලා අපරාධ මේ ආරාමයක් දැම්ම ඊට වැඩිය හොඳයි අපිට මෙතන මේ අම්බලමක් දැම්මන. කිචේ දැන් බයිනවා. බයිනකොට හැබැයි දානෙත් දෙනවා අරගෙදී. ඊට පස්සේ ආමඳුර කිව්වා අර උපාසිකාවට මේ ඔහි ඔහිගෙන් බැනුන් අහා දානෙ ගන්නවට වැඩිය හොඳයි ඔයෙලාගේ අසුචි කණේක. රණ්ඩු වෙනකොට සමහර බලන්න මම දැකලා තියෙනවා මම ওই පන්සල් වල බණට ගිය අවස්ථාවලදී සමහර වෙලාවට ඒ බණ සංවිධානය කරද්දී දන්සැල් දෙන්න ඒවට පන්සලේ තින්ත ගන්න ඒවට මුල් වෙලා තියෙන ගෑනු කෙනෙක් ඊට පස්සේ ඔන්න උන්දගේ නම දැන් පින්කමී කියන්න ඕන. ඊට සමහර වෙලාවට මම ඉතින් බණට කලින් යනවා. කලින් ගිහිල්ලා නායක හාමුදුරුවත් එක්ක කතා කරගෙන ඉන්නකොට කවුරු හරි ගෑනු කෙනෙක් ඇවිල්ලා මේ හරි හයියෙන් අර හාමුදුරුවත් එක්ක කතා කරනවා. මේ තමන්ගේ මිනිහට වගේ කතා කරන්නේ. ඊට පස්සේ මම ඉතින් ওই මේ බවලතා කොහෙට හරි පංගනත් උනාට පස්සේ මම අහනවා නායක හාමුදුරනේ කවුද හාමුදුරනේ ඔය? අනේ හාමුදුරනේ මේ කටවක් ගෑනුන්ගේ හරි නෑ ඔය මේ පාර මේ ගාන්ධාරි සින්ද ගාපු කෙනා ඔය තමන්ගේ නම පින්කමේ කියන්නේ කියලා ඔය කියන්නේ. ඕනේ බවලත්තු. බොහොමත් ඉන්නවා. තමන්ගේ නම කියවගන්න. ඊළඟට හරියට සද්ද දාගෙන නායක හාමුදුරුව යටවත් යටත් කරගෙන ඉස්සර ඉතින් උපාසකම්මලා හාමුදුරුවන්ට කතා කරලා ඈතින් ඉඳලා හි අවසර කියලා බිම් බලාගෙන මූණේ මූණ බලන්නේ නැතුව තනියෙන් විහෙරට යන්නේ පිරිමි කෙනෙක් ඇතුව යන්නේ ඒව ඉස්සර තිබ්බා. ඉතින් ඒ නිසා මේ ඉතින් මම දන්නේ නැහැ මේ ලෝකී ස්වභාවය දැන්නා මේ පොත්පත්වල තියෙන ටිකක් මම මේ කියන්නා. ඉතින් ඒ නිසා දැන් තකට තකේ ওই විදිහට පව කරගෙන දැන් අර පෙරේති අසූචි වලක ඉපදුනා. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකයේ ආරාම පූජාවක් කියන්නේ පින්වත්නි, ඒ ආරාම පූජාවේ ආනිසංශ පින්තුනි ගණන් කරන්න බෑ. අසංඛේයයි අප්‍රමාණයි. අනිවාර්යෙන් ආරාම පූජාවක් කළොත් පහන් සිටින් මැරෙන කෙනා සුගති උපදිනවා කල්ප ගානක්. මිල මුදල් වියපැහැදැම් කරලා කරන්න පුළුවන් පින්කමක් නෑ ආරාම පූජාවෙන් එහා. උපරිම අග්‍රම පින ආරාම පූජාව. මේ බුද්ධ ශාසනය ඉස්සලාම ආරාම පූජාව කරනකොට මේ භූමිය කම්පා වුණා. මේ ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේට ඉස්සලාම ආරාම පූජාව කරනකොට මහමේඝ වනේ මේ භූමිය කම්පා වුණා. ඉච්ඡර ආනිසංශ තියෙන දෙයක්. එතකොට මේ බලන්න ඉච්ඡර ආනිසංශේ සංඝයාට ගරහලා අර මේ නෑන ළමස්සිනා වගේ හාමුදුරුවෝ ගෑනුවයයි රන් වෙච්ච පාපෙන් වෙහිච්ච හැටි. ඒ ගෑනු කෙනා ඉච්ඡර ආරාමයක් පූජා කරලා ඉපදුනා. හොඳම වැඩේ පැත්තකට වෙලා ඉන්න එක. ඒ පූජා කරපු පින සිහි කර කර කුටි හදපු පින, දන්ශාලාව හදපු පින, ධර්මශාලාව හදපු, බෝධි ප්‍රාකාරය හදපු පින සිහි කර කර පැත්තකට වෙලා ඉන්න තියෙන මේ ශාසනික දේවල් වලට ඇඟිලි ගහන්න නැතුව. මේ අනුකම්පාවෙන් කියන්නේ ඇයි? හේතුව මේකේ පාපේ සමන්නනේ භුක්ති විඳින්නේ. මිනිසුන්ගේ හිතරි දෙයි කියලා අපිව නොකියා හිටියොත් එහෙම පව් ඒ මිනිසු සාසනය වෙනුවෙන් වැඩ කරලා සාසනය වෙනුවෙන් තමන්ගේ දේවල් අත්හැරලා ඒ මිනිස්සු හතර අපායට දාන එක පව. ඒ නිසයි මේ කරුණාවෙන් කියන්නේ. ඒ වගේම තෙරුන් වහන්සේලා දැනගන්න ඕන ගිහියගේ ශ්‍රද්ධාවට හානි නොකරන්න. කිය යුතු දේවල් කියන්න, නොකිය යුතු දේවල් නොකියා ඉන්න. ඊට පස්සේ දායක මහත්තයා කට ගහගෙන එනවා නම් සංඝයා වහන්සේ නිහඬ වෙන්න ඕන. ඉස්සල්ලා මේ සංඝ තේජස පාවිච්ච කරන්න ඕන. නමුත් මම කරලා තියෙනවා. මම කරලා තියෙනවා සමහරවිට මාත් එක්ක කතා වෙනකොට කට ගහගෙන වගේ එනවා නම් මම හිමින්ට වෙලා එහෙමයි. එහෙයි කියනවා. මං දායකයාට එහෙයි කියනවා. එහෙයි කියපු ගමන් නතර වෙනවා. එහෙමයි කියනවා. මොනවා කරන්නද? මේ තකට දකේ ගියොත් කර්ම සකස් වෙනේවට කවුද බව කියන්නේ? මේ විඳවන්න වෙනවනේ. මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රේති දැක්කේ. මොගලම් මහරහතන් වහන්සේ මේ ප්‍රේතිකින් අහුව මොකද්ද අපේ මේ අසුචි වලක වැහලා ඉන්න කරපු පාපේ? මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරීම ඉරිසියයි. දායක පවුල් වලට මසුරුයි. මගේ ගෙදර ගැනමයි හිත බැහැගෙන හිටියේ. ඕන කුලමච්චරිය. කෑදරයි. සිල්වතුන්ව ගරහනවා. මං ඇහුවේ ඒ භික්ෂුවගේ වචන. ඉතින් මං සිල්වත් භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කළා. අන්නේ කර්ම විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකේ ආවේ. මොගලම් මහරහතන් වහන්සේ අහනවා, මිත්‍රෙකුගේ වේශයෙන් ඔබත් එක කුළුපඟ වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද? ඒ අඥාන පුජ්‍යලයා කය බිඳුනට පස්සේ පරලෝකයේ මොන උපතකටද? අනේ නිදුකානන් වහන්සේ. ඒ පව් කරපු සමන ප්‍රේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නේ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකේ ජීවත් වෙන්නේ මගේ ගෝලෙක් හැටියට. ඕන්න කැරකුණ හැටි දෙපැත්තට. ස්වාමීනි මගේ භෝජන මේකයි. අනේ කුදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මං කනවා. මං වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නේ. පුදුම සංසාරයක්. පුදුම සංසාරයක්. ඉතින් ඒ නිසා මේක තමයි පින්වතුනි බියකරු සංසාරය කියලා කියන්නේ. වැටුනොත් ඉවරයි. මේ පැවිදි ඔක්කොටම ප්‍රශ්නේ. හරියට මේ ශාසනය හම්බුනේ නැත්තම්. ඒකයි. ඉතින් මේවා කියලා දෙන්න ඕන. මේවා තේරුම් කරන්න ඕන. ඊට පස්සේ පින්වත්නි, දැන් මේ කතාවේ මම කියන කතාව සවිස්තරව දුකසේ විඳින කර්ම විපාක කියලා මහමෙවුනාවේ පින්වත් ලොකු සන්නාසිගේ පොතක් තියෙනවා. ඒකෙ මේ ඔක්කොම කතා ටික තියෙනවා. ඊළඟ ප්‍රේත වස්තුව තියෙනවා. ප්‍රේත වස්තු වර්ණනාව තියෙනවා. ඉතින් මේ කතා ඇසුරෙන් ඉගෙන ගන්න පුළුවන් මේ සසර. ඊට පස්සේ තියෙනවා ඊළඟ 10 වෙනි කතා වස්තුව. මේකත් මේ වගේ එකක්. ඒ තමයි සැවැත් නුවර හිටපු මිනිස්සු ටිකක් හිටිය සංඝයාට ගරහා ගරහා නිතර පව් කර කර මං හිටියේ. ඊට පස්සේ මේ දානියක් දුන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ අලුතෙන් එක එක තෙරුන් වහන්සේලා පැවිදිලා මේවා අලුත් රැලි කිව්වා. අලුතෙන් එන රැලි කාලෙන් කාලට එන ඒවාට උඹලා රැවටෙන්න එපා. මේ පරිසම් යානෙල්ලා කියලා මිනිසුන්ට කිව්වා රහතන් වහන්සේලා බින්ද පාසෙ වඩිනකොට. ඊට පස්සේ මේවා අලුත් ආගම් කිව්වා. අපේ අජිත ගේස කම්බලි මක්කලි ගෝසාල පකුඳ කච්චායන මේ උත්තමයෝනේ ඉස්සර ඉඳලා ආවේ. මේ ඊයේ පෙරේද මේ කසාවත් දාගෙන ශ්‍රමණයෝ තැන් තැන් වල සැරිසරුවට ඔයෙලා අහුවෙන්න එපා මේවට කියලා මිනිසුන්ටත් කියාගෙන ගියා. ඒ සැවැත් නුවරටත් වසංගතයක් බෝ වුණා. ඒ වසංගතයෙන් මිනිසු මැරුණා ගොඩා. ඒ මැරුණාට පස්සේ සංඝයාට ගරහපු ඒ පව් කරපු යම්කිසි සත්ත්වයෝ වේද ඒ මිනිසු ගිහිල්ලා එක රොත්තට පෙරේත ගොඩක ඉපදුනා. එක රොත්තකට පොල් ගෙඩි ගොඩක් ගොඩ ගැහුවා වගේ කුණු වෙච්ච එළවලු ටිකක් එක තැනකට දැම්මා වගේ. ඉතින් පොල් ගෙඩි ගොඩ ගැහුවා වගේ එක රොත්තට ඉපදුනා. ඒකයි මේ පේතවත්වේ නම ඝන පේතවත්වෝ කියලා. ඊට පස්සේ එක රොත්තටම ඉපදුනා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ විස්තරය ඇහුවේ. ඒ පෙරේතයෝ ටික දැක්කේ කිව්වෝ ඔයාලගේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී කෙට්ටුයි. නහරවැල් පෑදලා තියෙන ඊළයට ඉල්පිලා. කෙට්ටු සිරුරක්කින් මෙතන ඉන්න ඔබ මේ පිරිස කවුද? අනේ ස්වාමීනි අපි මේ දුකේ වැස්ලා ඉන්නේ යම ලෝකේ උපන් පෙරේතයෝ. අපගේ අතින් ගොඩාක් පව් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙ උපන්නේ. ස්වාමීන් ඊට පස්සේ කියනවා උඹලා කයෙන් වචනේ මොනවද කරගත්ත පව් මේ පෙරේතෝ මෙච්චර මේ විරූපී කෑම බීමක් නැති පෙරේතෝ වෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පින් තොටවල් වළක්වලා නොතිබෙද්දී අපි ඔවුන්ට දන් නොදීපු නිසා අඩමසක් තිස්සේ පිපාසයෙන් ඇවිදවිද යනවා. දන් පැන්වලට දෙන්න දේවල් තිබෙද්දී තමන්ට පිහිට වෙන පින්කම් අපි කරගත්තේ නැහැ. වතුර ටිකක් හොයාගෙන අඩමසක් දවස් 15ක් යනවා කියනවා. වතුර ටිකක් හොයාගෙන මේ සංඝයාට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උතුම් ආයත නොදීපු නිසා අපිට හරියට පිපාසය හැදෙනවා. එතකොට අපි නන්දියට යනවා. අපිට නන්දිය පේන්නේ වතුර සිඳීගේ වැලි දලාවක් වගේ. ප්‍රශ්නේ වැඩි නිසා අපි ගස් වෙනට යනවා. එතකොට අවුව ගහ යටට එනවා. හුළඟ හමනකොට මහා ගිනි රස්නෙකින් ඒ සුළඟ හමන්නේ අපිව පුච්චාගෙනයි. අනේ ස්වාමිනේ අපිට මේ දුක ලැබෙන්න සුදුසුයි. අපි ඔයිටත් වඩා පව් කරලා තියෙනවා. හොඳට පව් ටික පේනවා. අපි බඩගින්දර උහුලා ගන්න බැරිව ආහාර ටිකක් කන්ට ආසාවෙන් බොහෝ යොදුන් ගණන් දුර යනවා. අපිට ලැබෙන්නේ නැහැ. අන්තිමේදී නවතිනවා. යොදුන් ගාණක් යනවා කියනවා කෑම හොයාගෙන. අයියෝ අපේ මේ පින් නැති කම්මයි. කෑමක් තියෙනවා කන්ද වරියු කියලා හඳක් ඇහෙනවා. ඉතින් යොදුන් ගානක් දුවනවා. මාස ගානක් දුවනවා. ඈතට ඈතට ගියාට පස්සේ මොකුත් නැතුන් කලන්ත දාල වැටෙනවා. ආය ඇහෙනවා කෑමක් තියෙනවා කියලා. දිශාවක් නැහැ ඔහේ දුවනවා. ප්‍රේත ලෝකේ නම් සිංහතුණේ දන් නොදීම තරම් දුකක්. දන් දීම තරම් සැපක්. අපි බඩගින්දර උහලා ගන්න බැරිව ආහාර හොයාගෙන ওই විදිහට දුක් විඳින්නේ. අපි කෑම් බීන් නැති කම නිසාම පීඩා විඳිනවා. සීසන් නැති වෙන්නේ. බිරාන්ත වෙලා අපිව බිම ඇදගෙන වැටෙනවා. උඩු අතටත් වැටෙනවා. යටිකුරුවත් වැටෙනවා. ඔහි රොත්තනේ උඩු අතට වැටෙනවා. යකි අතට වැටෙනවා. ගුලි වෙලා වැටෙනවා. එක එක පාගගෙන වැටෙනවා. ඒ ගිය ගිය තැන පීඩාව නිසාම බිම ඇදගෙන වැටෙනවා. එතකොට අපි වේදනාවෙන් ඔලුවටත් පපුවටත් ගහ ගන්නවා. අයියෝ මේ පින් නැතිකම අපිට වෙච්ච දේ කියලා අයියෙන් පපුවට ගහ ගන්නවා. ඔලුව බිම ගහ ගන්නවා. ඔය අදටත් මනස ලෝකෙන්නේ මිනිස්සු දුකට ඔලුව ගහගන්න බිත්තිවල මොකක් හරි ළඟ ඇවිත් අහුවෙච්ච දෙයකින් ඔලුවට ගහ ගන්නවා. ඊළඟට මේ සමහර ගෙවල් වල මිනිස්සු රන් වෙනකොට තමන් ඇවිල්ලා අතපය කපා ගන්නවා. තමන් පොළුවලින් තමන්ට ගහ ගන්නවා. තමන්ගේ නියපොතු වලින් ඇඟ ඌර ගන්නවා. ඔය සසරේ මොනවාරි පුරුදු වෙන්න ඇති. එහෙම නැත්නම් ඇඟට ඒ වගේ මොකක් හරි පෙරේතෙක්වත් ආවේශ වෙලාවත් ඇති. මේ කියන්නේ අපිම පපුවට ගහ ගන්නවා කියනවා. අපිම ඔළුවට ගහ ගන්නවා කියනවා. අයියෝ අපිට වෙච්ච වැඩේ කියලා. ස්වාමීනි මේ විදිහට දුකටත් ඒටත් වඩා පෞකාර දුක් විඳින්නත් අපි සුදුසුයි. දානමාන වලට දෙන්න තරම් අපිට වස්තු තිබිලා තමන්ට පිහිටක් ලැබෙන පින්කම් කරගත්තේ නැහැ. එහෙම පින් කරගෙන නැහැ. ඒ අපි මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ආයමත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණාට පස්සේ සම්මාදන් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරනවා. ඉතින් ඒ නිසා හරියට තේරුණොත් හොඳයි. මං කිව්වේ එකයි ගිහි පැවිදි ඔක්කොරම දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට මතක හැටියට දවසක් කිව්වා එක ආරාමයකට එක පන්සලකට ගියා කියලා. එතකොට ඒ හාමුදුරුවෝ ඒකේ කාමරයට යන්න බෑ කිව්වා. ඒ මුළු ජීවිත කාලෙම ලැබිච්ච පිරිකර කාමරය අඩු කරගෙන ඉන්නවා. මුළු ජීවිත කාලෙම ලැබිච්ච පිරිකර අඩු කරගෙන ඉන්නවා. ඊට පස්සේ පස්සේ කාලෙක හාමුදුරුවෝ අපවත් වුණා. අපවත් වුණාට පස්සේ ඒ හාමුදුරන්ගේ සිවුර උස්ස ගන්න බෑ බරයි. පස්සේ බලනකොට අර සිවුරේ වාටිය පොඩ්ඩක් කපලා 10 කොළ 20 කොළ රෝල් කරලා ඒක ඇතුළට දාගෙන සිවුරේ අස්සට කොහේ උපදීද? සසර මේකෙන් ගැලවිලා නැහැ ගිහි පැවිදි කියලා. සමහර ආමතරු ඉන්නවා ලැබෙන පිරිකර එකතු කළා මහසෑයට පූජා කරලා පින්කම් කරගෙන එකෝ ඒව කොහෙට හරි දීලා ඒ වගේන් දම්පෙන් පින්කම් කරගෙන එහෙම ඉන්නවා මසුරු කමෙන් මගේ කියලා අල්ලගෙන නැති තිරුණංශල ඕන තරම් ඉන්නවා. මේක භයානකයි ඉතින්. මගේ කියලා අල්ලගෙන ඒ තුලම හිත බැසගත්තෝ. සිවුරට ආසාවෙන් මෙරිලා සිවුරේම කාවික් කියලා ඉපදුනානේ. බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේ දැකපු අය රහතන් වහන්සේලාත් එක්ක හිටපු අය. ඒ නිසා මේ සංසාරේ පියකරු තම තමන් කරන දේවල් එනවා. බුදුන් දැක්කා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදුන්ගෙන් බණ ඇහුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට අහු වෙන්න තමන් පිනෙන් කුසලයෙන් මෝරලා ඉන්න ඕන. සත්පුරුෂ සේවනයේ පතල තියෙන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ අවබෝධයට සසරේ පුරුදු කරපු කැමැත්ත ඕන. සිවුරට ආසාවෙන් මැරිලා කාවෙක් වෙච්ච උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කනේ. ධර්මයේ අහපු කෙනෙක් නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ බුද්ධ වචනයෙන් සැනසෙන්න ඔවුන්ට පින නැහැ. බුදුරජාණන් වහන්සේ බුදු නුවණ නැමැති දැල දාලා ඒ සත්වයෝ අල්ල ගන්නවා පින් තියන අය. ඒ දැලට අහුවෙන්නේ දැලට අහුවෙන ප්‍රමාණය තියෙන ඕන මාළු වගේ. ජන පින් වලින් මෝරලා වැඩුණ ගතිය. චූටි චූටි අය දැලෙන් එළියට පයින්නවා. අල්ල ගන්න බැහැ. ඒ හේතුව පින් නැහැ, කුසල් නැහැ. ඉතින් ඒ නිසා මේ බලන්න මේවත් ඉතින් බුද්ධ කාලෙ විචයිනේ. මේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ, රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ මේ පෙරේත ලෝකෙ ඉපදිලා නැමේ දානයක් නොදී. ඉතින් ඒ නිසා අනේ අපි පෙරේත ලෝකෙන් චුත වෙලා ආයමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සේ සම්මාදන් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරගන්නවා. ඒ මං කියේ ඕනම පෙරේතෙක් විඳවනකොට කියනවා. නමුත් ඉතින් කොහේන මනුස්ස ලෝකෙ ඇවිල්ලා මේ මිනිස්සු එහෙනම් කොච්චරයි ගොඩාක් මිනිස්සු ඉන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා ආපුවයි නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ ඉඳලා ආපුවයි ඉන්නේ නීශිරට ගත්ත පස් පිටක් වගේ කියලා. බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපුවයි ඉන්නේ නීශිරට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක්. නිසා සුළු පිරිසක් ඉහළ ලෝකවල ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් අය පහළ ඉඳලා කල්ප ගණන් දුක් ඉඳලා ආපුවයි ඉන්නේ. ඉතින් ඒකයි ඉතින් මේවා තේරුම් ගන්න ඕන පින්වත්නි. ඊට පස්සේ තියෙනවා තවත් මේ බලන්න එක මේ ප්‍රේත කතාවට සමාන ප්‍රේත කතාවක් පාර්ලිපුත්‍ර ප්‍රේත වස්තු කියලා. මේක පාර්ලිපුත්‍රී දැන් පැත්නවල මගදී සිද්ධ වෙච්ච සිද්ධිය. ඒ තමයි ඒක මිනිසෙක් වෙළඳාම ගියා. මේ මිනිසයා හරි හොඳ මිනිසෙක්. පව් කරපු කෙනෙක් නෙවෙයි. මේ මිනිසයා ගොඩාක් පින් කළා තිබ්බ කෙනෙක්. පින් කළ තිබ්බ මේ මිනිසයා තව අසනීපයක් හැදුනා. අසනීපයක් හැදිලා ඔය ගෙදරක නැවතිලා එනකොට ඒ ගෙදර මේ ගෑනු කෙනෙක් ඇහැට කන්ට පේන කෙල්ලෙක් හිටියා. අර මිනිස්සු ලෙඩෙන් ඉද්දින් අර කෙල්ලට හිත බැඳුණානේ. ඊට පස්සේ මේ ඒ කෙල්ල ගැනම පෙරේතකමින්ම අර ලෙඩෙත් උස්සන්න වෙලා එහෙම මැරුණා. මැරිලා ගිහිල්ලා මුහුද මැද විමාන ප්‍රේතෙක් කියලා ඉපදුනා. ඒ කියන්නේ දිව්‍ය සැප වාගේ තියෙනවා. එහෙ ඉපදෙලා තනියෙන් ඉපදුණා. ඒ වගේම දිව්‍ය අක්ෂරාවත් ඉන්නවා. නමුත් ඒ දිව්‍ය අක්ෂරාව ළඟට යන්න හිතෙන්නේ අර කෙල්ලගේ මෝනව පේනවා. දැන් ওই සමහර වෙලාවට ওই ගෙවල් වල සමහර අම්මලා කියනවා පුතාලට පුතා මෙහෙම පෙළවහක් වෙනින් කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ මං ආදරය කරන්නේ අහවල. එයාම මට ඕනේ. ඉතින් අම්මලා කියනවා යකෝ රටේ ලෝකේ වෙන කෙල්ලෝ නැද්ද? උඹ මේකම නැහින්නේ ඇයි කියලා. එහෙම කිව්වට එයාගේ හිත වැටෙන්නේ තෙන්දනේ. දිව්‍ය අක්ෂරාව ඉදින් මේ විමාන ප්‍රේතේ අර මනුස්ස ලෝකේ කාන්තාවක් ගැන හිතනවනේ. ඉතින් ඔහොම බොහෝ කාලයක් දැන් විමාන ප්‍රේතේ කියලා ඉපදිලා දැන් ඉන්නවා. ස්ත්‍රියකට බැඳුණු හිත තිබ්බොත් ඉහළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකේ යන්නත් පින තිබ්බත් ධ්‍යාන සමාධි තිබ්බත් ස්ත්‍රියකට බැඳුණු හිතෙන් මැරුණොත් එහෙම එයා උපදින්නේ පහළ ලෝකෙක. ඊට පස්සේ මෙයා මෙහෙම ඉන්නකොට ඔන්න අර වෙළඳාමේ කාලයක් ගියාට පස්සේ අර වෙළඳාම් කරන නදයක් එක්ක අර කාන්තාව මේ තවත් ජනපදයකට යනවා මොහොද හරහා. අර විමාන ප්‍රේතය ඒක දැක්කනේ. දැකලා අර මොහොන්ද නතර කළා. මේ නැව නතර කළා. ඒකට ඉස්සර මොහොද නැද නැවක් නැතුව නතර වුණොත් ඒ කට්ටිය හිතන්නේ නැවේ ඉන්නවා පව්කාරයෙක් කියලා. තුන්දු දානවා. පව්කාරය නැත්නම් කාලකන්‍යයි කියලා. ඊට පස්සේ ඕක දුම් පාරක් විතර දානවා. ඊට පස්සේ මේක තුම් පාරෙම අර ගෑනු කෙනාට අහු වුණා. අටුවාවේ තියෙනවා. තුම් පාරෙ මේ ගෑනු කෙනාට අහු වුණේ ඒ තුන්දුව අර ප්‍රේතයාගේ බැල්මට කියනවා. බලන්ට ස්වභාවය. ඒ නිසා අමනුෂ්‍යයන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා බලන්න. වැරදි වලට අහු කරන හැටි. තවස උණ බට ටිකක් ගැට ගහලා ඒ උණ බට ටික උඩ ගෑනු කෙනා තියලා මුහුදට දැම්මා. නැව වේගින් ගියා. අර විමාන ප්‍රේතය ඇවිල්ලා අර කෙල්ල අරන් ගියා විමානයට. දැන් ඈත් එක වාසය කරනවා. විස්තරය ඈට කිව්වා. මේ විදිහට අවුරුද්දක් විතර යනකොට මේ ගෑනු කෙනාට එපා වුණා. ඒ කියන්නේ එයා කිව්වා මම මේ වාස හැප විඳින විදිහ හිතා ගන්න පුළුවන් අපිට දරා ගන්නත් බැ. ඉතින් නමුත් පින් කරපු අය මේ වගේ තැන් වල උපදීන්නේ ඒ නිසා මට ගිහිල්ලා ආපහු පාන්සලී පුත්‍රි මට පින් කරන්න ඕන. ඒ නිසා ඔයා මාව ගිහින් දාන්න කිව්වා. ඊට පස්සේ ඒ වෙලාවේ කියන ටික තමයි මේ පේතවත් විදීන්නේ. දැන් ඔබ දැන් අර විමාන වලට ගියාට පස්සේ දෙවියෝ පේනවා, ඊළඟට ඔසුපත් නිරේවල් පේනවා, දුක් විඳිනේවා පේනවා, ඔක්කොම පේනවා පින්වත්නි. දැන් කියනවා දැන් ඔබ නිරිසතුන්ව දැකලා තියෙනවා. තිරිසන් අපායත් දැකලා තියෙනවා. ප්‍රේතයෝ අසුරයෝ දැකලා තියෙනවා. ඒ වගේම දෙවියන් මිනිසුන් දැකලා තියෙනවා. තම තමන්ගේ කර්ම විපාක තමන්ම දැකලා තියෙනවා. මං දැන් ඔබ කවුරුත් නොදුටු පාටලිපුත්‍ර නගරයට එක්රණ යන්නේ. එහි ගිහිල්ලා පින් දහම් කරන්න. කිව්වා හරි මං ගිහින් අරින්නම් පාටලිපුත්‍රයට හොඳට පින් කරන්න දැන් ඔයා දැක්කණි කිව්වා මේ පින් සැප විඳින හැටි. පව්වල දුක් විඳින හැටි. ඊට පස්සේ කියනවා පින්වත් යක්ෂය ඔබ මගේ යහපතට කැමති කෙනෙක්. පින්වත් දෙවිය ඔබ මට හිත කැමති කෙනෙක්. මම ඔබේ වචනය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වෙන්න. ඊට පස්සේ ඔයා මගේ ඉෂ්ට දෙවිය වෙන්න. මම කියන විදිහටම යහපතේ හැසිරෙන්න. මම නිරිසතුන්ව දැකලා තියෙනවා. තිරිසන් අපාය, පෙරේත, අසුර, ওই ලෝක ගොඩාක් දැකලා තියෙනවා. මම ගිහිල්ලා ගොඩාක් පින් කරනම් මිනිසුන්ට කියන්නම් කිව්වා. ඊට පස්සේ අර ප්‍රේතයා නොපෙනෙන විදිහට මෙයාව ආකාශයෙන් ගෙනිහිල්ලා පාටලි පුත්‍රය තිබ්බා. තොර මිනිස්සු මියාව දැකලා පුදුම වුණා. අපිට ආරංචිුනේ ඔයා නු මොහොතට දැම්මා කියලා කිව්වේ. මේ කොහොමද ආවේ කියලා. ඉතින් මිනිස්සු වට කරගෙන මෙයා විස්තරය කිව්වා. ටීම් පව් ගැන විස්තර කිව්වා. දැන් අද වුණත් බලන්න සමහරවිට මෙහෙම අපි මේ අපාය ගැන, තිරිසන් ලෝකය ගැන, പ്രേත ලෝකය ගැන බුදුබණ පද මෙහෙම කියනකොට මිනිස්සු ඒකට ආකර්ෂණයක් හෝ ඒකට ඇදෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් මම දිවසේම මෙහෙම දැක්කා. මගේ මනෝකය මෙහෙම ගිහිල්ලා ආවා කියලා කිව්වොත් කොච්චර වර්ණනා කරනවද? ඒක මෙහෙමයි. මේක වැරද්දක් කියනව නෙවෙයි, සංස්කාරයක් මේක. එක්තරා ස්වභාවයක්. ඒ කියන්නේ අපි අතීතයේ කියලා කියපු ගමන් ඒක හිතට මාදි කමක් වගේ. බණ පොතේ මෙහෙම තියෙනවා කියනකොට මදිකමක් වගේ. දැන් මම මේ කතා ටික කියවනම් පින්වතුනි, මම භාවනාවෙන් ඉන්නකොට මෙහෙම දැක්කා කියලා අම්මෝ මා වට කර ගනි. ආයි කතා දෙකක් නැහැ, උපාසක අම්මලා මාව වැහෙන්න මල් පූජා කරනවා. මම කිව්වොත් පින්වතුනි මම මොනවද දන්නේ නැහැ, මේ බණ පොතේ මෙහෙම තියෙනවා කියලා. ආ උන්නහන්තුගේ බණ. ඒ නිසා මොකද්ද සංස්කාරය තියෙනවා. මේ හාමුදුරුවන්ගෙන් බණ අහනවට වැඩිය පිළිලා තියෙනවා මේ ගෑනු කෙනා ඇවිල්ලා කියනකොට. ඉතින් මිනිසොන්න මේ ගෑනු කෙනා හොඳට කට තියෙන කෙනෙක් හොඳට කියලා. පින්කලුත් මෙහෙම, පව්කලුත් මෙහෙම ලස්සනට කියලා. ඒ ගමේ ගොඩාක් දෙනා පින් වලට යොමු වෙලා. ඒතර ඒ ගමේ මිනිස්සු ගොඩාක් අර සද්ධාන්ත වෙනකොට අහලා තෙරුන් වහන්සේලායි මිචෙල්ලිට අර කාන්තාවගේ විස්තරය කියලා. ඊට පස්සේ මේ මිනිස් වෙයිලා රහතන් වහන්සේලාට කිව්වා. ඒ විදිහට තමයි මේ ත්‍රිපිටකයේ මේ විස්තරය ආවේ. ඒ නිසා මෙහෙම ස්වභාවලුත් තියෙනවා පින්වත්නි. මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ අර ගොඩාක් පින් තියෙන අය අර පහත් අදහස් වල එල්බ ගත්තට පස්සේ එයාලට අර මේ ඉහළ ලෝකවලට යන්න බෑ. ඒ නිසා මම අහලත් තියෙනවා පින්වත්නි, ඉන්දියාවේ තාපසේ ධ්‍යාන වඩපු ඒ තාපසයා මේ ගිය ආරාමේ ළඟ ගමක මෑත භාගයේ එයා ධ්‍යාන වඩන කෙනෙක්. දැන් ධ්‍යානේ නොපිරිනන ධ්‍යානෙන් මැරුණොත් එහෙම බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඉතින් පුංචි ළමෙක් ඒ තාපසයා බලන් ඇවිල්ලා. ඉතින් තාපසයා ඉනා වෙලා. දෙවෙනි දවසේ ඒ ළමයා තාපසයාට පූජා කරන්න අයිස්ක්‍රීම් ගෙනල්ලා. ඊට පස්සේ අයිස්ක්‍රීම් කාලා. තාපසයාට අයිස්ක්‍රීම් වලට ආසයි දිලා. පුතේ හිතත් වෙනකොට අරන් එන්න. හැමදාම පොඩි එකා අයිස්ක්‍රීම් ගෙනියනවලු ආරාමයට. ඉතින් එහෙම ගෙනියලා දැන් හොඳට තාපසින්නාංශي ආසයි මේ අයිස්ක්‍රීම් වලට. දැන් ධ්‍යානෙත් නැහැ. ඊට පස්සේ පොඩි එක දවසක් ලෙඩ වෙලා පොඩි එකා ළඟට ගිහිල්ලා මෙයා කේන්ද්‍රික ගානකොට ඊට පස්සේ කියලා මං ඔයා මේ අයිස්ක්‍රීම් ගිනවෙ නැද්ද? අනේ අද අයිස්ක්‍රීම් නැහැ. ඊට පස්සේ ඔයා මට නම් හැමදාම අයිස්ක්‍රීම් ගේන්න කියලා දැන් අමාරුයි. ඊට පස්සේ කියලා පුංචි බබා පුතේ ඔයාට මොනවද මගෙන් ඕන්නේ? ඔයා මාව ආරක්ෂා කරන්න කියලා. හා කියලා. එහෙම ටික වෙලාවකින් මැරිලා දැන් භූතෙක් කියලා අර කොල්ල පිටිපස්සෙන් එනවා ආරක්ෂා කරන්න. දවසට අයිස්ක්‍රීම් ලොකු කප් එකක් කන්න ඕන. ඉන්දියාවේ. දැක්කද බැඳුන තැන ඉපදුන හැටි? ඊට පස්සේ දැන් පස්සේ කාලෙ මෙහෙම වෙලා. ඊට පස්සේ දැන් එයාට අයිස්ක්‍රීම් ගන්න සල්ලි නැහැනේ. ඊට පස්සේ තාපස භූතයා එයයිද කියනවා මේ මොකද්ද කියන්නේ වෙන මොකද නමක් තියෙනවා ඒ තාපස භූතයන්ට. ඊට පස්සේ එයාලා මේ තීර්ථක භූතයෝ කියන්නේ එයාට. එයාට කියන්නේ තීර්ථක භූතයෝ. ඒ තීර්ථක භූතයා මොකද කරලා තියෙන්නේ? දැන් සල්ලි නැහැනේ කොල්ලට අයිස්ක්‍රීම් ගන්න. මේ කොල්ලට ටියුෂන් කරන්න කියලා, මේ ළමයිට පන්ති කරන්න කියලා. ළමයි ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඔකම සිගරට් වලට ආසාවෙන් මැරිලා භූත ලෝකයේ ඉන්න මහාචාර්යවරේ ගේ භූතය අරන් ඇඟට දාලා. ඒකට එයා ඒ වෙද්දී ලෙක්චර් දෙනවා අර කොල්ලා තරුණයා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. කැම්පස් ළමයිට දේශනාව පවත්වනවා. ඊට පස්සේ පැයකට සැරයක් සිගරට් 10ක් බොනවා. සල්ලි හම්බ වෙනවා. සල්ලි වලින් අයිස්ක්‍රීම් කනවා. කොහොමද මිනිස්සු නටවන නැටවිල්ල? කොහොමද මිනිස්සු නටවන නැටවිල්ල භූත ලෝකෙන්? හිත බැඳුනාට පස්සේ උපදින තැන්. මේක තමයි භයංකාර සංසාරය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ටිකක් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි, ඔබේ දැන් මේ ඊළඟ ප්‍රේතවස්තු තියෙනවා. ඔබේ මේ පොකුණ නම් හරියම ලස්සනයි, සමය ලස්සනට ඉවුර තියෙනවා කියලා මේ ප්‍රේතවස්තු 12 වෙනි ප්‍රේතවස්තු. ඒක මේක මෙහෙමයි සිද්ධ වුනේ. ඒ තමයි මේ මිනිහෙත් බුද්ධ කාලේ හිටපු කෙනෙක්. මේ මිනිහෙත් ගොඩාක් පව් කළා. පව් කළා. ඉතින් මෙයා වෙළඳාම යනවා. වෙළඳාමේ ගිහිල්ලා හැබැයි මෙයාගේ පංචශීලයක් තිබෙන්නේ නැහැ. ඉතින් එක දුවෙක් කියනවා අම්මා මැරිලා. දුව ගෙදර තියලා මේ සල්ලි නැති නිසා වෙළඳාම යන්න තව කෙනෙක්ගෙන් කහවණු 100ක් ඉල්ලගෙන ඒ කහවණු 100ෙන් බඩු අරගෙන ඈතට ගියා වෙළඳාමේ. වෙළඳාමේ ගිහිල්ලා කහවණු 100ට කහවණු 600ක් ලාභේ 500ක් ලාභේ හම්බුණා. අර 100යි කහවණු 600ක් අරගෙන දැන් මේ මිනිස්සු කහවණු ටිකක් පොදි බැඳගෙන අනිත් වෙළෙන්දුත් එක්ක ආපහු ගෙදර එන්න එනවා. එහෙම කැලයක් මැදින් එනකොට හොරු පැන්නවා. හොරු පන්නනකොට මෙයා දුවගෙන ගිහිල්ලා එතන ගහක බෙනේක කහවණු 600 දැම්මා. දාලා හැංගිලා හිටියා. ගහක් හිල්ලෙනකොට හොරු මේ දැකලා ඒ මනුස්සයාගේ වෙල්ල කැපුවා. ඉතලාර කහවණු 600ට ආසාවෙන්නේ මැදින්. මං කිව්වේ බැඳුනොත් ඉවරයි කියලා. ඒ ගහ ළඟම පෙරේතෙක් කියලා ඉපදුනානේ. අර කහවණු මෙහෙම අල්ලන්න බෑ දැන්. අහුවෙන්නේ අතට. පුදුම වැඩ. තමාගේ කහවණු මෙහෙම අතින් අල්ලන්න බෑ. නමුත් කහවණු ටික තියෙන නිසා ඉතින්ට වෙලා මෙහෙම යන කටින් කට අරගෙන බලාගෙන ඉන්නව ඇඳුන්නේ. විරූපි පෙරේතේ කටින් කුණු කෙල වැටෙනවා. අතින් අල්ලන්න බෑ කහවණු ටික. මෙහෙම පෙරේතෙක් කියලා බලාගෙන ඉන්නවා කහවණු ටික ළඟදී. ආ ඕන්න බලන්න. පුදුම සාගතයි. ඊට පස්සේ මට මොන ගෙහුණා මේ එක මේ ගෙදරක සිද්ධියක් මේ අහන්න ලැබුණා. ඒ ගෙදර ලිප ළඟට වෙලා පෙරේතයා ලිප දිහා බලන ඉන්නවා මෙහෙම. අපේ ගම්වල අපි දැකලා තියෙනවා සමහර මිනිස්සු ලිප ළඟමයි. පහර ටිකක් උණු කරන ලිප ළඟ එහෙලා හේතු වෙලා ඉන්නවා. වතුර ටිකක් උණු කරන ලිප ළඟට වෙලා හේතු වෙලා ඉන්නවා. උයනවා ලිප ළඟට වෙලා හේතු වෙලා ඉන්නවා. ඒ ලිප ළඟටම වෙලා මේ බඩින් ඉස්සක් තනවා. රැහැට ලිපින් එහා පැත්තට වෙලා පෙදුරක් දාගෙන බුදිය ගන්නවා. මැරිලා ඒ මැරිච්ච ප්‍රේතය ලිප ළඟටම වෙලා ඉන්නවා. ඊට පස්සේ එක ගෙදරක ප්‍රශ්නයක් ආවා මේ ඒ ගෙදර තියෙන සල්ලි නැති වෙනවා. ඊට පස්සේ පස්සේ බලනකොට කෙනෙක් ගෙඟට ආවිස්සල ඒ ගෙදර මේ කෙනා කියනවා මේ මොන් හැමතැනම සල්ලි දාලා තිනවා මම හැංගුවා. මේ ප්‍රේතයයි සල්ලි අතුරුදහන් කරවලා. ඔය නිදි කාණ්ඩ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා සමහර භූතයන්ද සමහර යක්ෂයන්ද කහවණු ඒ කියන්නේ මිල මුදල් අතුරුදහන් කරවන්න පුළුවන්. අවුරුද්ද ඇති කරවන්න පුළුවන්. කෙනෙක්ගෙන් අරන් තව කෙනෙක්ගේ සාක්කුවට දාන්න පුළුවන්. වෙන තැන්වල තියෙන සල්ලි වෙන මේ ලාච්චුවට දාන්න පුළුවන්. පුදුම ලෝකයක්. ඔබ හිතෙන්න පුළුවන් අනේ ඔය වගේ භූතයක් අපිටත් තියෙනවා නම් ඔය කොයි හරි කඩේකින් ගෙනල්ලා අපේ ගෙවල් වලට දාගන්නවා නම් කියලා කීයක් හරි. දැන් සමහර කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එක භූතයකින් හරි අපි පුංචි හරි වැඩක් කරන් තිබ්බොත් එයා අපේ ස්වාමියා වෙනවා. ඊළඟ ජීවිතේ අපි එයාගේ යටතේ උපදිනවා. කවදාවත් භූතයන්ගෙන් වැඩ ගන්න හොඳ නැහැ. භූතයන්ගෙන් වැඩ ගන්න අය යන වෙනම නිරයක් තියෙනවා. කාට හරි ගින්දරක් දීලා තමන්ට කොච්චර සැප ලැබුණත් ඇති වැඩන්නේ. කොච්චර සැප ලැබුණත් වැඩන්නේ. එක්තරා මහත්යෙක් අපිට මේ ඇවිල්ලා ප්‍රශ්නයක් යොමු කරලා තිබේ. මේ මහත්යාට සල්ලි ඕන වුණොත් එහෙම. දැන් ඕනෙ නම් රුපියල් 50,000ක් පහවදා මේසේ 50,000ක් තියෙනවා. කොහෙන් ආවද දන්නේ. ඊට පස්සේ අපිට මේක යොමු කරලා තිබ ප්‍රශ්නේ හා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්න විදිහට උත්තර දුන්නා අම්මෝ කවදාවත් භූතයන්ගෙන් ගන්න එපා. 16 වෙයි කියලා. ඊට පස්සේ මේ මහත්ය රුවන්වැලි සෛරි කියලා පූජාවක් තියලා මම අසත්පුරුෂ මේ භූත ලෝකේ 16 වෙන්න කැමති නැහැ. හිඟා කරනවා මට භූත ලෝකෙන් එපා. කියලා අදිෂ්ඨානයක් කළ මහත්ය යන වශයෙන් සිත් පැතුවා. එදා ඉඳලා කවදාවත් භූතිය සල්ලි ගෙනත් යන්නේ. මේ ජීවිතේ ලැබෙන සැපේ ගැන විතරක් හිතන්න එපා. පරලෝව අවුරුදු කෝටි ගණන් දුක් විඳින්න වෙයි. කැඳ වීලා ඉන්න එක සැපයි පින්වත්. කැඳ වීලා ඉන්න එක සැපයි. ඉතින් ඒ නිසා මේ බලන්න වෙච්ච දේවල් දැන් අර කහවණු 600 ළඟ අර පෙරිතේ ඉන්නවා. ඊට පස්සේ ඔහොම කාලයක් ගියාට පස්සේ දැන් අර ගෑනු කෙනාට ආරංචි වුණා තාත්තගේ බෙල්ල කපලා. බෙල්ලෙන් දුවවිලා කිව්වා. ඇඬුවා ගොඩාක් සෙන්වයිතින් ඒ කටිය ගොඩාක් හිත හැදුවා. ගොඩාක් හිත හැදුවා මේ මරණය කියන එක කාටත් එනවා. ඒ නිසා දුව හිත හදාගනින්. ගමේ හිටපු ප්‍රභු මිනිස්සෙක් කියලාකෝ දුව බයෙන් පඹට කාලා ඉඳින්ට මේ මම පුළුවන් විදිහට උදව් කරන්නම් ඔබ අපේ ගෙදර වදින් වරින් කියලා. ඒ ගෙදෙට මේ ගෙන්නගෙන ගියා. ගිහිල්ලා ඒ ගෙදර වැඩ කරගෙන ඉන්න කිව්වා. කන්න බොන්න දෙනවා කුසීට වෙලා කෙල්ල ඉන්නවා. ආයෙත් අර වෙලෙන්ද කණ්ඩායමකට පස්සේ මේ කාලයකට පස්සේ ආයෙත් කණ්ඩායමක් ගියා වෙලඳාම එන්නේ අර පාරේ. එදා රෑ ඒ කට්ටිය නිදාගත්තේ අර ගහ ළඟ. ඒතර තමන්ගේ ගමේ ඉඳලා ආපු මිනිස්සු ටික. ඒසකොට මේ මීට දවස් සතියකට විතර කලින් තව සිද්ධියක් වුණා. ඒ තමයි අර වැඩ කරන කෙල්ල ඒ මේ ගෙදරට පිණ්ඩපාතය ආපු ස්වාමීන් වහන්සේ නමකට අඹයි වතුරයි කැඳයි පූජා කළා. පූජා කළා මගේ තාත්තට පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කළා. අර ප්‍රේතයාට විමානයක් පහළ වුණා. අඹද, පෑන්ද, කැඳද, සැපද, සලුද, කණ්ඩද, බොණ්ඩද, පොකුණද ඔක්කොම පහළ වුණා. ඊට පස්සේ දිව්‍ය සැප විඳිනවා දැන්. ඊට පස්සේ හැබැයි අර ඒත් අර ගහ ළඟ. ඊට පස්සේ අර මිනිස්සු නිදාගත්තේ ගහ ළඟනේ. ඊට පස්සේ දෙනී හිටිය රාත්‍රී කාලේ. ඊට පස්සේ මිනිස්සු අහනවා ඔබේ මේ පොකුණ හරි ලස්සනයි. ඔන්න ඊට පස්සේ තමයි මේ පේතවතු පටන් ගන්න. ලස්සනට යුර තියෙනවා, ගොඩාක් වතුර තියෙනවා, හොඳට මල් පිපිලා තියෙනවා, බඹර රංචු ඉන්නවා. පොකුණ කොහොමද මෙච්චර ලස්සන පොකුණක් හම්බ වුනේ? කොහොමද මෙච්චර ලස්සන අඹවණයක් හම්බ වුනේ? මේ ගෙඩි අකාලෙට අතහට ගන්නවා, මල් පිපිලා බමර රංචු ඉන්නවා, හරිම ලස්සනයි. ඊට පස්සේ ගෝණී මම පෙරීපේ මගේ දුව දානයක් දුන්නා. ඒ දිනෙන් තමයි මට අඹයි වතුරයි කැඳයි මේ සීතල සෙවණයි ඔක්කොම ටික මට හම්බුනේ අපේ දුව කරපු පිනා. මෙලෝදීම දැක්ක හැකි මේ විදිහේ කර්මයන් දකිනු මැනව දානේ, ඉන්ද්‍රිය දමනේ, සීල සංවරයේ විපාක දකින්න මැනවා මං ස්වාමී කුලේ. ඊට පස්සේ මේක තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ දැන් ඒ විදිහට කියලා මට ලැබුණේ මෙහෙමයි කියලා හොඳට කන්න බොන්න දෙනවා. කන්න බොන්න දීලා කියනවා මගේ දුව සනීපෙන් ඉන්නවද? ඊට පස්සේ කියනවා සනීපෙන් ඉන්නවා. කිව්ව ඕන් ওই ගහේ බෙනේ තිනකව කහවණු 600. ඔයයි කරන් යන්න. එරන් ගිහින් ඔයාලත් කහවණු භාගයක් ගන්න මේකෙන්. ඉතුරු භාගය දුවට දෙන්න ණය ගෙවන්න කියලා. මං ওই කෙල්ල බීර ගන්නමයි ඕක කරන් ආවේ. ඉතින් අර මිනිස්සු ටික ඒ පහවදා ඒ කහවණු 600 අරන් ඇවිල්ලා 600ම කෙල්ලට දීලා කිව්වා මෙන්න මෙහෙම එකක් වුණා කියලා. ඊට පස්සේ ඒ කෙල්ල කහවණු 100ක් ණයට දීලා ඉතුරු 500 තමන් හිටපු ගෙදර ස්වාමියාට දුන්නා. ඒ ආයිතිකාරයාට කරුණාවෙන් ගෙදර ගෙන්නගෙන ආවනේ. එයා කිව්වා දැන් උඹට ලොකු කහවණු ප්‍රමාණයක් තියෙනවා, උඹ හොඳ එකේ. ඒ නිසා මං උඹ මේ ගෙදරම මේ ටික ආයිති කරගෙන හිටපන් කියලා මේ තමන්ගේ ලොකු පුතාට විවාහ කරලා දුන්නා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ පුතේක ලැබුණා. පුතා නලව නලව ඉන්න ගම මෙයා කියනවා මෙලොවදීම පිනේ විපාකේ දකින්න ලැබුණා. දානේ, ඉන්ද්‍රිය දමනේ, සීල සංවලේ විපාක. මම මේ ගෙදරම 16ක් වෙලා හිටියා. ඊට පස්සේ ගෙදර ලේලි වුණා. දැන් මම මේ ගෙදර ස්වාමි දුව අධිපති. මම තමයි දැන් ගෙදරම පාලනය කරන්නේ. කිකිය දරුවා නලව නලව කියනවා. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් ඒ ගෑනු කෙනා ඉදිරිය ආලෝකයක පෙනී ඉඳලා කිව්වා අසාතං සාත රූපේන පිය රූපේන අප්‍යං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාර දේ සාර විදිහට, ඊළඟට මේ අප්‍රිය අමනාප දේ ප්‍රිය විදිහට, දුක සැප විදිහට පේනවා කව ප්‍රමාද වුණ කෙනාට. ඇයි දැන් ගෙදර ලොක්කි වෙච්ච ගමන් අර මේ මිනිසුන්ගේ ණයට ඉල්ලගෙන දාසි වෙලා හිටපු දුක අමතක වුණා. තාත්තා මැරිලා අඬපු විලාප ටික අමතක වුණා. කුසියේ වැඩ කර කර හිටපු එක අමතක වුණා. දැන් සැප විඳිනකොට මේක විස්තර වෙච්ච ගමන්ම සසරේ තියෙන මුලා බව ඈට වැටුණා. සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ඈගේ පින දැකලා තමයි එහෙම වුණේ. එහෙම කළේ. පුදුම සංසාරය. සාවිතත් එහෙමයි. ගොඩාක් දුක් විඳලා ඔය ගොඩාක් දුප්පත් පවුල් වලින් හොඳට ඉගෙනගෙන ඉහළ රස්සා ගත්තට පස්සේ දුප්පත්කම සිහි කරන්නේවත් නැහැ නේ. ගම සිහි කරන්නේවත් නැහැ නේ. තමන්ගේ නෑදෑය දිහා බලන්නේවත් නැහැ නේ. අර දුප්පත්කම කියන්න දෙන්නෙත් නැහැ නේ. ඥාතින් ආවට පස්සේ ගේට්ටුවේම හරවලා යවනවනේ. ඔක්කොම අමතකයි. එච්චර මුලා වීමක්. එච්චර මත් වීමක් සැපේ. ඒ නිසා හොඳ සත්පුරුෂයන් නම් කවුරු හරි ගොඩ ගන්නවා දුප්පත් පන්තියෙන්. ගොඩ අරන් ඒ මිනිස්සුන්ට සැනසෙල්ල ඉන්න හරි ගස්සනවා. නෑදෑයන් අමතක කරන්නේ. සැපේ සලසනවා. සත්පුරුෂයෙක් පවුලක ඉපදුනොත් නම්, යහපත් කෙනෙක් ඉපදුනොත් නම් ගොඩාක් අයට යහපත වෙන ස්වභාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න පින්වත්නි. මේ කරුණු කාරණා තේරුම් අරගෙන බොහෝ සැප සම්පත්, බොහෝ යහපත, බොහෝ සැනසෙල්ල අත්විඳින්න පවුණම් කරන්න එපා. පවවල විපාක තියෙනවා. පින් පුළුවන් තරම් කරන්න. ඉන්ද්‍රිය දැන් මේකේ තියෙනවා ඉන්ද්‍රිය සංවරය කියන්නේ අපි කියමුකෝ දැන් ෆෝන් එකක් ගත්තොත් මේ කොල්ලෝ කෙල්ලෝ ඒකේ රෑ එළි වෙනකල් මේ කොබෝබා ඇස් කළු වෙනකල් නිදි මරාගෙන ඒ ඇයි ඉන්නේ සංවරේ නැහැ. ඒ ඉඳුරන් සංවර නැහැ. සැඩපහරකට අහුනා වගේ යනවා. ෆෝන් එක නැමැති සැඩපහරට අහුනාට පස්සේ තමාට නතර කරගන්න බෑ. මේක ෆෝන් එක ඕෆ් කරගන්න බෑ තමන්ට. ඉන්ද්‍රිය සංවරේ නැහැ. රාගසිතක් ඇතුණාම පාලනය කරගන්න බෑ. ද්වේෂසිතක් ඇතුණාම පාලනය කරගන්න බෑ. පින්වතුනි මේවට කියන්නේ අකුසල. පාලනය කරනවා නම් පාලනය කරගන්නවා නම් තමන්ගේ කෙලෙස් ඒක කුසල්. ඒකින් පුණ්‍ය සංස්කාර උපදිනවා. ඉන්ද්‍රිය සංවරේ. ඉතින් ඒ නිසා බණින්න හිතන පළියට බණින්න එපා. ගහන්න හිතන පළියට ගහන්න එපා. බඩු මුට්ට පොලේ ගහන්න හිතන පළියට කරන්න එපා. සංවර වෙන්න සංයමයක් ඇති කරගන්න. ඒවා පින්, ඒවා කුසල්. ඉතින් ඒ නිසා මේ ඔන්න අද දවසේ මේ භයංකර සංසාරේ අපිට වැරදුනාට පස්සේ යන තැන් ඒ වගේ විපාක ඉගෙන ගත්තා. හරි ගියොත් ඒක විපාක ඉගෙන ගත්තා. ඊළඟට පින් කිරීමේ විපාක ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙහින් පින් දෙනකොට ඥාතීන්ට පින් අනුමෝදන් වෙන හැටි ඉගෙන ගත්තා. ඊළඟට තමයි මුල අමතක කරන්න එපා කියලා ඉගෙන ගත්තා. යහපතක් සැලසෙන්නේ නිතර තමන් ආපු ගමන් මාර්ගේ තමන් මොහොන දුන්න බාධක ඒව සිහි කරන්න. තමන්ද කවුරු හරි වතුර කෝප්පකින් හරි උදව් කරලා තියෙනවා නම් ඒයන්ට පිහිට වෙන්න. මේවා ඔක්කොම පින්, මේවා කුසල්. ඒව තේරුම් ගන්න. දුවා දරුවන්ට මොනබුරන්ට පින්පව් ගැන කියලා දෙන්න. අනාගත ජීවිතයේ සත්පුරුෂයෙක් වෙන්න නම් පින්පව් ගැන විශ්වාසය ඕනමයි පින්වත්නි. ඉතින් ඒ නිසා අපි සිත ප්‍රාර්ථනා කරන ඔබට මේ බියකරු සසරෙන් කර්ම බලවේගයකට අහු වෙලා මේ යන බියකරු සංසාරයෙන් බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ හදාගෙන ගැලවෙන්න මේ අතට වාසනාව උදා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ දිවසේ දුටු බියකරු සසර දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ප්‍රංශයේ පදිංචි පින්වත් වයලට් විතානගේ මෑණියා, අනුරගමගේ පියාණන්, විනීතා ජයසූරිය මෑණියන් ඇතුළු පිරිස විසින්. ඉතින් ඒ නිසා මේ පින්වතුන් විසින් රැස් කරගන් සිදුනා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරයේ පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිව්‍ය ශිසුර වඩා වර්ධනය වේවා. මේ පින්වතුනුත් ඒ වගේම අපේ මේ මව් රට සිංහල රට මේ ලක් දෙරණ දෙවිවරු ආරක්ෂා කරත්වා, ඒ වගේම ලෝක ව්‍යසනයක් වාගේ ආපු ලෝක ව්‍යසනයක් වුණ මේ කොරෝනා වෛරස වසංගත මේ උවදුර දුරින්ම දුරු වෙලා ඒ රෝගීන් සුවපත් වෙලා මේ ලෝකෙට මේ යහපත සලසන දෙවියන්ගේ දිවි ඉරිදීන් උපකාර සලසත්වා කියලා පින් පමුණවනවා දෙවිවරුන්ට. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, ඥාතීන් පරලෝක සැපීටපත් වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝාස සම්පත්තිය සැලසේවා. සියලු ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වී මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ගොහරතර සංසාරයෙන් නිදහසෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම ත්‍රාන්සේ පදිංචි පින්වත් වයලට් විතානගේ මෑණියන්ට, අනුරගමගේ පියාණන්ට, විනීතා ජයසූරිය මෑණියන්ට, දූ දරුවන් සියලු දෙනාට පින් සිදු වේවා. මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ උපන්දින සමරන ඒ පින්වත් වයලට් මෑණියන්ගේ, ඒ පින්වතුන්ගේ පවුල්වල ඒ දරුවන්ට, පින්වතුන්ට සුවපත් භාවය, දීර්ඝාෂ සම්පත්තිය, යහපත සැනසෙල්ල, නිරෝගී සුව සැලසේවා. ඒ වගේම උතුම් ධර්මය අවබෝධ කරගන්නටම අද දවසේ මේ ධර්ම දාන පින උපකාරී වේවා. ලක්විරු ගුවන්විදුලියේ සද්ධා රූප වාහිනී ධර්ම දායකත්වයෙන් දරන සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින් බලයෙන් සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ මව් දෙමව්පිය, ඥාති බන්ධු මිත්‍රාදීන් සියලු දෙනාට, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, මේ ධර්මය අහන සියලු දෙනාට මේ සසර දුකෙන් නිදහස් වෙන්න, මේ සතර අපාය වැටි වැටි යන ගමනින් නිදහස් වෙන්න ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.